දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතුමිච්ඡති විනේය මච්ඡේරමලං සවේ සද්දෝති පුච්ඡති. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත මේ පින්නතුන් අද සිදු කරන දානමය පින්කම් මාලාවෙහි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් දානය පූජා කරපු අවස්ථාව. ලක්ෂ්මන් වික්‍රමාරච්චේ මහත්මයා, එනෝනා මහත්මිය, ඥාතීන්, දරුවන් ඇතුළු කවුරුත් ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන පින්කමයි මේ සිදු කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙකු ළඟ තියෙන ලක්ෂණ මොනවාද කියලා. දස්සන කාමෝ සීලවතං, සිල්වතුන් දකින්නට කැමති. සද්ධම්මං සෝතුමිච්ඡති, සද්ධර්මය ශ්‍රවණය කරන්නට කැමති. විනය්‍ය මච්ඡේරමලං, මසුරු මල දුරු කරලා දන් දෙන්නට කැමති. සවේ සද්දෝති උච්චති, මෙන්න මේ කෙනාට කියනවා ශ්‍රද්ධාවන්ත කෙනා කියලා. මේ පින්වතුන්ගේ ජීවිත දෙස බලන විට මේ ලක්ෂණ තුන ඉතාම පැහැදිලිව පේනවා. නිතරම ස්වාමීන් වහන්සේලා දකින්නට කැමැත්තක් දක්වනවා. ඒ වගේම නිතර බණ දහම් අහනවා. හොඳ ධර්ම දේශනා තියෙනකොට කොහේ තිබුණත් ඒක අහනවා. මේ පින්වතුන් අහන විතරක් නෙවෙයි, ඒ අහන ධර්මය තමන්ගේ ඥාති මිත්‍රාදීන්ටත් දෙන්නට උත්සාහ කරනවා. ඒකත් ඉතාම හොඳ ලක්ෂණයක්. ඒ වගේම විනය මච්ඡේරමලං, මසුරු මල දුරු කරලා නිතරම පරිත්‍යාගශීලීත්වයෙන් නිතරම දෑත සෝදාගෙන දන් දෙන්නට අපේක්ෂාවෙන් සිටින පින්වතුන්. මේ පින්කමල අනිසංස විදියට පින්වතුනි, අපිට මේ ජීවිතය වශයෙන්ම නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත් අතින් අපේ කුසලයේ ශක්තිමත් වෙලා මේ ජීවිත කාලය අවසිත කරන බොහෝ දේවල් සාර්ථක කරගන්නට අපට හේතු වෙනවා. විශේෂයෙන්ම අපේ දරුවන්ගේ කටයුතු මනමින් සාර්ථක කරගන්නට, ඒ දරුවන්ගේ අනාගතය සඵල කරගන්නට අපට හේතු වන ප්‍රධානතම සාධකයක් තමයි අපි කරන පින්කම්. අමල තාත්තලගේ කුසලය දැස, අමල තාත්තලගේ වාසනාව බලන්නේ දරුවන් දැස බලලා. දරුවන්ට ලොකු බාධාවක්, අවහිරයක්, ලෙඩක් දුකක් තියෙනවා නම් ඒකෙන් පෙන්නන්නේ දරුවන්ගේ දුර්වලතාවයටත් වඩා ඒ අමල තාත්තලගේ තියෙන කුසලයේ අඩුව තමයි පේන්නේ. ඉතින් ඒ අතින් මේ පින්වතුන් දැස බලන විට බොහොම පින්වන්ත දරුවෝ ලබලා ඒ දරුවන්ගේ සාර්ථකත්වය බලන්න ඔබ වාසනාවන්ත වෙලා තියෙන්නේ මේ ඔබ කරන පින්කමල අනිසංස විදියට. ඉතින් මේ ශ්‍රද්ධාවන්ත කෙනා ශ්‍රද්ධාවෙන් නවතින්නේ නැහැ. ඔහු තවත් ඉදිරියට යනවා. ඔහුගේ ළඟ වීරිය ඇති වෙනවා. මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට, දුකෙන් නිදහස් වෙන්නට, කුසල් දහම රැස් කරන්නට ලොකු උනන්දුවක්, වීරියක් ඇති වෙනවා. ඒකට කියනවා වීරිය කියලා. වීරිය ඇති වෙච්ච කෙනා ඊළඟට සතියේ සතිමට්ඨානේ පිහිටනවා. සතිමත් බව ඇති කරගන්නවා. සිහියෙන් ඉන්න විට ඉද සමාධිමත් වෙනවා. ඉද සමාධිමත් වෙනකොට ඔහු ටිකෙන් ටික ප්‍රඥාව දියුණු කරගන්නවා. මෙන්න මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණ දහම් පහට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට යම් කිසි කෙනෙක් වුණ ගැවුණාම උන්වහන්සේ ඍජුවම බලනවා. උන්වහන්සේට තිමිච්ච විශේෂ ඥානයක් තියෙනවා, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියලා. යම් කිසි කෙනෙක් දැක්ක ගමම බලන්නේ මේ තැනැත්තා සසරේදී කොයිතරම් මෙන්න මේ ස්පිරිචුවල් ෆැකල්ටිස් දියුණු කළද කියලා තමයි බලන්නේ. ඉතින් එහිදී උන්වහන්සේ බලන්නේ ඒ පුද්ගලයා කොච්චර හිත දියුණු කළ තියෙන, ඒ පුද්ගලයාට ධර්ම දේශනා කරනවාට කොතන ඉඳලද කියන එක බලන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම දේශ බලලා. ඉතින් ඇත්තටම අපි මේ මනුස්ස ජීවිතයක් ලැබලා සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුව මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අපි මෙන්න මේ ගුණධම් පහ දියුණු කරගන්නටයි උත්සාහ ගන්නට ඕනේ. මේක තමයි ඇත්තටම සැබෑ ලෙසම අපිට තියෙන ධනය. සසර අපි රැගෙන යන්නේ මේ දේ. අනිත් ඔක්කොම අපි අතහරිනවා. අපේ දේපල, ඥාතීන්, දරුවන් විතරක් නෙවෙයි මේ ශරීරයත් අත්හැරලා අපි ඉහළට යන්නේ මෙන්න මේ ගුණධම් පහේ ශක්තිය මත. ඉතින් ඔබට ඇත්තේ ගුණධම් මගේ බොහෝ දුරක් යනට මේ පින්කමක් ආශිර්වාදයක් වෙනවා. ෆ්‍රෙන්ඩ්ස් ඉන් ධම්ම here you are practicing generosity offering dana to the mahasangha. Buddha says there are three characteristics who is confident in the triple gem. When we meet a person who is devoted for the Buddha, Dhamma and Sangha, he or she has three qualities, three characteristics. They are dasana kamo silavatam. They like see the virtuous persons. Saddhamma sotamichati, they like for listening Dhamma. And also, he who practices Dhamma, especially he practices generosity. These three qualities, these three characteristics can be seen in the person who is confident in the Triple Gem. When we are confident in the Triple Gem, especially we are confident in what the Supreme would explain. Would explain the way how we purify our mind. Sacitta Pariyodhapanam. This is the highest doctrine that Buddha has explained. The way how we purify our mind from negative emotions. There are three unwholesome mental states that disturb our peace of mind. They are greed, anger, and delusion. When we practice generosity, little by little we overcome greed. By practicing loving kindness meditation, metta bhavana, little by little we overcome ill will or anger. By practicing mindfulness, little by little we overcome ignorance or delusion. These are the qualities that we can practice in this Buddha Sasana, the dispensation of the Supreme Buddha. Buddha says, when we are confident in what the Buddha taught, we develop our energy. We are energetic for practicing Dhamma, that is virya. When we have energy, we practice mindfulness. We are aware of our body and mind. We keep our attention in our body and mind. When some emotions come to our mind, we suddenly understand what kind of emotions that I have in my mind at the moment. This is the meaning of practicing mindfulness. When we practice mindfulness, little by little we go forward. We practice concentration. We keep our attention in the present moment with the positive energy, such as loving kindness meditation, breathing meditation. These are the meditation techniques that we can practice to concentrate our mind. When our mind is concentrated, we reflect on impermanence. Impermanence is the highest quality that we can practice in this Buddha Sasana. We reflect on impermanence in our body and mind. Every moment our body arises and ceases, every moment our mind arises and ceases. We can do only thing that reflecting on impermanence in the present moment. Our entire life is the present moment. If we can keep our attention in this present moment, reflecting on impermanence, we see very clearly the present moment didn't come to the present from the past. This present moment will not go to future from the present. This present moment arises and ceases. These are the five spiritual faculties: saddha, confidence in the Triple Gem, virya, energy, sati, mindfulness, samadhi, concentration, and panya, wisdom. These are the five spiritual faculties. You know, when a Buddha meets a person, suddenly Buddha looks at that person, how far, how much he or she has practiced these five spiritual faculties in his sansaric journey. Buddha had a very special psychic energy, Indriya Paropariyati Jnana. When Buddha attained enlightenment, he gained a lot of psychic energies. One of them is Indriya Paropariyati Jnana. Buddha had to understand when he sees a person, how much he or she has practiced these five spiritual faculties in his sansaric journey. According to his mental condition, Buddha explained the Dhamma. And these five spiritual faculties, confidence, energy, mindfulness, concentration, and wisdom, these are the real wealth, property that we have in our life. Finally, we have to practice only one thing, reflecting on impermanence. Our entire life is the present moment. If we are able to succeed the present moment, reflecting on impermanence, it means we don't depend on anything or anyone outside. We completely depend on insight. The reason is that we have overcome ignorance. If we have no ignorance, it means nobody or nothing can disturb our peace of mind. We can live without anger among the people, those who are angry. We can live without greed among the people, those who are greedy. We can live without mental illnesses among the people, those who are mentally ill. These are the highest skills that a person can gain in this life. By practicing Dhamma, especially by practicing generosity, we can gain some visible results in this immediate life. Ayu vanna sapa bala panya. Ayu means longevity. Vanna means good complexion. Sapa, health. Varana, good complexion. And panya, wisdom. Having these qualities, day by day, if we are able to go forward on this path, liberation, this is the real success that we have gained in this life. For that, I think you have energy, you have confidence, and also you have all the qualities for going forward on this path. By the power of this spiritual energy, offering dana to the Mahasangha, we wish you all the best. May you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May your all righteous wishes, especially may your educational goals meet with success by the power of this medicine. May your departed relative also receive this medicine. With the intention, let's share these merits with your departed relatives, reciting the Gatha. Idam me nyati nam ho to suketa huntu nyatayo. Idam me nyati nam ho to suketa huntu nyatayo. Idam me nyati nam ho to suketa huntu nyatayo. By the power of these meritorious deeds, may guardian deities and angels also receive these merits, and may they enhance their divine energy. May they keep their eye on you too. With that intention, let's share these merits with guardian deities and angels to recite in the Gatha. Ettavata ca amhehi sambhatam punya sampadam. Sambe deva anumodanto sambe sampante sindhya. Ettavata ca amhehi sambhatam punya sampadam. Sambe deva anumodanto sambe sampante sindhya. Ettavata ca amhehi sambhatam punya sampadam. Sambe deva anumodanto sambe sampante sindhya. හොඳයි පින්නතුනි, ලක්ෂ්මන් මහත්මයා, නෝනා මහත්මිය, මේ ආදර සහෝදර සහෝදරියන් හැම දිනෙකටම හුඟක් සතුට වෙන්න පුළුවන්. අදත් සිදු කරන්න බලාපොරොත්තු වුණු පින්කම පින්නතුන් බලාපොරොත්තු වුණු ආකාරයෙන්ම ඉතාම මැනවින් සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් මෙයාගේ ජීවිත පුරාම මේ වගේ දාන ආදී පින්දහම් සිදු කළා තියෙනවා. ඉතින් ඒ පින්කම නැවත නැවතත් සිදුලා තමන්ගේ හිතේ සතුට, ප්‍රසාදයේ ශ්‍රද්ධාව වඩ වඩාත්ම දිනු කරගන්න. ඉතින් මේ සියලු පින්කම් වලින් සංසෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිත්‍යං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතු.